තමුන්නාන්සලා දැක්කා UNP කාර්යය කිව්වොත් සමෘද්ධිය කපනවා. UNP කාර්යය කිව්වොත් නිවාස ණයක් ගන්න බෑ. UNP කාර්යය කිව්වොත් රැකියාවක් ගන්න බෑ. UNP කාර්යය කිව්වොත් ගමේ පාරක් හදන්න. ඒ වගේ නොයේ ප්‍රශ්න UNP කාර්යයන් ඇති කරා. ඒ කියන්නේ UNP කාර්යයන්ට ඉදිරියට එන්නම දුන්නේ නැහැ මේ පහුගිය අවුරුදු 20 තුල. ඒ නිසා මේ අසාධාරණයට ලක් වෙච්ච UNP කාර්යයන්ට දැන් හොඳ අවස්ථාව එක්සත් ජාතික පක්ෂ රජයත් තුලින් ඒ අයට සියලු සහන ලබා දෙන්න. ඒකයි අපේ බලාපොරොත්තුව.